යුම්පිය කියන්නේ ජාතික සමගී ඇති කරන එක. අපේ පක්ෂයේ එක එක ජාතීන්ට එක එක අදහස් වලට ඉඩ තියෙනවා. ඒත් මං කියන්නම් එම හන්දියේ ඉන්න කාඩ්බෝඩ් දුටු ගැමුණු ලට්නම් අපේ පක්ෂ ඉඩ නැහැ කියලා මම මෙතන කියන්න කැමතියි. මොකද යුම්පි විරෝධකම කියන්නේ ශ්‍රී ලංකා ගුවන් සේවය නෑදෑයින්ට දීලා මේ රටට රුපියල් බිලියන 460ක ණයක් දීලා පිටරට යන්න ඇඳන් තියෙන එයරප්ලේන් අරගෙන ඒවා සියල්ල අරගෙන වියදම් කරන එක තමයි UMP විරුද්ධවාදය කියන්නේ. ජනතාවගේ දේපොළ කිසිම වගකීමකින් තොරව තමන්ගේ පුද්ගලික දේපොළ වගේ පාවිච්චි කිරීම, රට පුරා මාලිගාව ඇති කරන එක, සීමාවක් නැතුව තමන්ගේ සැප සඳහා රජයේ මුදල් පාවිච්චි කරන එක තමයි UMP විරෝධකම කියන්නේ.